नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगवत्नि देन हवस सर्वी अपि इगन गन हदान्नि बुदुरजानन वहन्सेगे श्रावकौ ए आर्य महा संग्रत्ने अतर धर्म सेनाधिपतिउ सारिपुत्त महारहतन वहन्से गन अभी दन्नवा सारिपुत्त महारहतन वहन्से अग्र कुमकटद प्रज्ञावट तमाय अग्र दवस बुदुरजानन वहन्सेगेन अहुवा शील ब्राह्मण बुदुरजानन वहन्सेगेन अहुवा स्वामिनी भाग्यतुन वहन्से ඔබ වහන්සේ මහා රජ කෙනෙක් ඔබ වහන්සේ ධර්ම රාජ කෙනෙක් ඔබ වහන්සේගේ මේ ධර්ම රාජ්‍යයේ සෙන්පති කවුද බුදුරජාණන් වහන්සේ වදාළ මාගේ ධර්ම රාජ්‍යයේ සේනාපති සාරිපුත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය චතුරාරි සත්‍ය ධර්මයේ මනාකොට දේශනා කරන්න දක්ෂ උත්තමයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා සත්‍ය විභංග සූත්‍රයේ මොකක්ද උපමාව සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුරු වගේද අම්මා වගේ දරුවන් බිහි කරන අම්මා වගේ සාරිපුත්තු සේයතාපි භික්කවේ ජනිත්‍ති යදිදං සාරිපුත්තු මේ සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ අම්මා වගේ දරුවන් බිහි කරන අම්මා වගේ සාරිපුත්තු භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බොහෝ භික්ෂූන් වහන්සේලා බොහෝ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් සෝවාන් ඵලයට පත් වෙන ආකාරයට ධර්මයේ ඉගැන්වුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පහෝති භික්කවේ සාරිපුත්තෝ චත්තාරි අරිය සච්ඡානි ආචික්ඛිතුන් දේසේතුන් පඤ්ඤපේතුන් පට්ඨපේතුන් විවරිතුන් විභජිතුන් මුත්තානීකාතුන් සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් චතුරාරි සත්‍ය ධර්මයේ ඉස්මතු කර කර දෙන්න ඒ කුසලතාවයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබුණු කුසලතාවයේ සමාන කුසලතාවයක් වෙන කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමක් තුල තිබුණේ නැහැ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අඳුනා ගන්න පුළුවන් අය ඒ කාලේ හිටියා. ඒ වගේම අඳුනා ගන්න බැරි අයත් හිටියා. එක සූත්‍රයක තියෙනවා බුදුරජාණන් වහන්සේ අහන ආනන්ද හඳුරන්ගෙන් ආනන්දේ සාරිපුත්තයන් ගැන ඔබේ හිත පහදිනවාද? කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් ගැන හිත පහදින් නැත්නම් එයාගෙන් ඇති වැඩේ මොකද්ද? නමුත් සමහර භික්ෂුන් වහන්සේලා හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේව පවා හඳුනගන්න බැරුව. සාරිපුත්ත මහරහතන් වහන්සේව පවා හඳුනාගන්න බැරුව හිටියා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ නම සාරිපුත්ත සිංහනාද සූත්‍රය බලමු සාරිපුත්තයන් වහන්සේගේ මේ සිංහනාදය මොකද්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේසා උන්වහන්සේගේ ප්‍රකාශයේ සිංහනාදයක් වැනි ප්‍රකාශයක් කුමක්ද කියලා අපි බලමු. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ඇවිල්ලා. ඊට පස්සේ කිව්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සැවැත් නුවර මේ පාර වස් වැසුවා. දැන් වස් කාලය ඉවරයි. ස්වාමීනි මම දැන් ජනපද චාරිකාවේ පිටත් වෙන්න කැමතියි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඊළඟට අදහස් කළේ මොකක්ද? ජනපද චාරිකාවේ වඩින්න. බුදුරජාණන් වහන්සේ වදල් හොඳයි කිව්වා. හොඳයි ජනපද චාරිකාවේ වඩින්න. ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. පැදකුණු කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ වටේට වැඳගෙන ගිහිල්ලා පිටත් වුණා. ඒ පිටත් වෙච්ච සුළු වෙලාවකින් තම භික්ෂුවක් මූණ එල්ලගෙන අමුතු විදියට බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔය සාරිපුත්තයන් වහන්සේ මාත් එක්ක ගැටුණා. ගැටිලා මගෙන් සමාව ඉල්ල ගන්න නැතුව ඔය පිටත් වෙලා යනවා කියලා කිව්වා. දැන් බලන්න ඒ කාලෙත් ඉඳලා තියෙනවා පෙනිපෙනි බොරු කියන අසත්‍ය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අසත්‍ය චෝදනා කරන අය ඒ කාලෙත් හිටියා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවත් එතකොට මේ පුද්ගලයා අඳුනන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ගේ හිත් දකින්න බවවත් දන්නේ නැහැ. කිව්වනේ ස්වාමීනි බලන්න මට කළ විපත. මේ සාරිපුත්තයන් වහන්සේ මට ගටා පෙලා සමාව නොගෙන පිටත් වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට කතා කළා. කතා කරලා කිව්වා, භික්ෂු මෙහෙන්න ඉක්මනින් ගිහිලා කියන අර සාරිපුත්තට අන්න ඔබ වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ ආපහු කැඳවනවා කියලා කිව්වා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හනික ගිහින් සාරිපුත්තයන් වහන්සේට කිව්වා, ආයිෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ, අන්න ඔබ වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ අඬ ගහනවා. එසේ ආයිෂ්මතුනි කියලා පිළිතුරු දුන්නා. මේ සිද්ධ වෙන සිදුවීම බලාගෙන හිටියා මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ. ඒ වගේම ආනන්ද ස්වාමින් වහන්සේ. ඉතින් මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ මොකද කළේ? කුටියක් ගාන ගිහිල්ලා ඒ දොරවල් වලට තට්ටු කළා. තට්ටු කළා කිව්වා, ආයිෂ්මතුන් වහන්සේ ඉක්මන්ට වඩින්න. තව ස්වල්ප වේලාවකින් අපගේ සාරිපුත්‍රයන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඉක්මන්ට වඩින්න කිව්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අපගේ සාරිපුත්‍රයන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඉක්මන්ට වඩින්න කිව්වා. දැන් සංඝ පිරිස රැස් වුණා. සංඝයා පිරුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ කරබාගෙන වැඩියා බුදුරජාණන් වහන්සේ ළඟට. වැඩිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත, මේ එක්තරා සබ්‍රමචාරීන් වහන්සේ නමක්, එක්තරා භික්ෂුවක් ඔබට චෝදනාමුඛයෙන් කතා කරනවා. මේ ඇත්ත මේ කියන්නේ, මේ ස්වාමීනි ආයිෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මට ගටා මා සමග ගැටි පෙලා සමාව නොගෙන පිටත් වුණායි කියලා. ඔන්න චෝදනාව ඉදිරිපත් කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. බලන්න මේ සිංහනාදී ලස්සන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශරීරය ගැන කායානුපස්සනා භාවනාවේ සිය පිහිටපු නැති කෙනෙක් නම් ඒ වගේ ගැටිල සමාව නොගෙන යාවි හොඳ ලස්සන උත්තරයක් මේ කය කෙරෙහි කායානුපස්සනාව තුල සිය පිහිටපු නැති කෙනෙක් නම් මේ කියන ආකාරයට මේ ස්වාමීන් වහන්සේ නමක් සමග ගැටිලා සමාව නොගෙන පිටත් වෙලා යයි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මහ පොළොව දිහා මං බලනවා සාරිපුත්ත හඳුර කියනවා මේ මහ පොළොව දිහා බලද්දි මට පේනවා මේ මහ පොළොවට මිනිස්සු දානවා පිරිසිදු දේවල් ඒ වගේම මේ මහ පොළොවට මිනිස්සු දානවා අපිරිසිදු දේවල් ස්වාමිනී මහ පොළොවේ මිනිස්සු අසුචි දානවා මහ පොළොවට මිනිස්සු මුත්‍රා කරනවා මහ පොළොවට මිනිස්සු කාරලා කෙල ගහනවා මහ පොළොවට මිනිස්සු සැරව දානවා මහ පොළොවට මිනිස්සු ලේ දානවා ස්වාමීනි මහ පොළොව කිපෙන්නේ නැහැ මහ පොළොව අමනාප වෙන්නේ නැහැ මහ පොළොව ඒ ගැන පිළිකුලක් ඇති කරගන්නෙත් නැහැ මහ පොළොව ඒ ගැන ඇකිලෙන්නෙත් නැහැ ස්වාමීනි මට හිතෙනවා මම මහ පොළොව වගේ කියලා බලන්න ලස්සන මට හිතෙනවා මම මහ පොළොව වගේ කියලා ස්වාමීනි මම අප්‍රමාණ සිටින් මහත්ගත සිටින් මහත්ගත සිටින් කියන්නේ ප්‍රදේශ වශයෙන් මෛත්‍රී වැඩූ සිටින් අප්‍රමාණ සිටින් අප්‍රමාණ ප්‍රමාණ රහිතව දිසා වශයෙන් මෛත්‍රී වැඩූ සිටින් මම වෛර නැති තරහ නැති සිටින් වාසය කරනවා මහ පොළොව වගේ ඕන දෙයක් කරන්න පුළුවන් කියන මට ඊටපස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කායානුපස්සනා භාවනාව තුල හොඳට සිත තැම්පත් වෙච්ච නැති කායානුපස්සනාව තුල තමන්ගේ කය කෙරෙහි සීය පිහිටපු නැති කෙනෙක් නම් ඔය වගේ ගැටුමක් ඇති වෙලා ඔය කියන ආකාරයේ ගැටුමක් ඇති වෙලා සමාව නොගෙන පිටත් වෙලා යාවි ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම බලනවා ජලය දිහා මේ ජලය පිරිසිදු දේත් සෝදනවා මේ ජලය අපිරිසිදු දේත් සෝදනවා මේ ජලයෙන් අසුචිත් සෝදනවා මේ ජලයෙන් මූත්‍රාත් සෝදනවා මේ ජලයෙන් සෙම්සොටුත් සෝදනවා මේ ජලයෙන් ලී සැරවත් සෝදනවා නමුත් ස්වාමීනි ජලයෙන් එහෙම සෝදද්දී ජලය අපිරියාවෙන් හැකිලින්නේ ජලය පිළිකුලට පත් වෙන්නේ ජලය ඒ සෝදද්දිත් ගැටෙන්නේ නැහැ ස්වාමීනි මට හිතෙනවා මම ජලයේ වගේ කියලා ස්වාමීනි මම ප්‍රදේශ වශයෙන් දිසා වශයෙන් අප්‍රමාණ කොට වෛර රහිත තරහ නැති මෙත්සිත වඩනවා ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමන්ගේ කය ගැන කායානුපස්සනා භාවනාව වැඩිච්ච නැති කෙනෙක් නම් ඔය කියන ආකාරයට ගැටිලා සමාව නොගෙන පිටත් වෙලා යයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බලාගෙන හිටියා ගින්න දිහා ගින්න දවනවා පිරිසිදු දේවල් ඒ වගේම ගින්න දවනවා අපිරිසිදු දේවල් ස්වාමීනි ගින්න අසුචිත් දවනවා ගින්න මුත්‍රාත් පුච්චල දානවා ගින්න කෙලසොටුත් පුලුස්සා දමනවා ගින්න ලේසරවත් පුලුස්සා දමනවා ස්වාමීනි ගින්නට වැටෙන දේවල් ගින්න පුච්චලා දමද්දි ඒ ගින්න ඒ ගැන පිළිකුලක් ඇති කරගන්නේ නැහැ අමනාපයක් ඇති කරගන්නේ නැහැ ගින්න ගැටීමක් ඇති කරගන්නේ නැහැ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සිතෙනවා මගේ සිත ගින්නක් වගේ කියලා මං වෛර නැති තරහ නැති සිතින් මහත්ගත අප්‍රමාණී ප්‍රමාණ රහිත වූ මේ සිත ස්වාමීනී මා පතුරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ කයේ කායානුපස්සනා භාවනාව නොවැඩූ කෙනෙක් නම් ඔය කියන ආකාරයට ගැටිලා සමාවනුගෙන චාරිකාවේ පිටත් වෙලා යාවි. ස්වාමීනි මට හිතෙනවා මම බලාන ඉන්නවා සුළඟ දිහා. මේ සුළඟ පිරිසිදු දේ හමාගෙන යනවා. මේ සුළඟ අපිරිසිදු දේවලුත් හමාගෙන යනවා. මේ සුළඟින් අසූචිත් හමාගෙන යනවා. මේ සුළඟින් මුත්‍රා ගඳත් හමාගෙන යනවා. මේ සුළඟින් කෙලසොටු ගඳත් හමාගෙන යනවා. මේ සුළඟින් සර්ව ගඳත් හමාගෙන යනවා. මේ සුළඟින් ලී ගඳත් හමාගෙන යනවා. ස්වාමීනි ඒ වුණාට ඒ සුළඟ ඒවා හේතුවෙන් පිළිකුලටපත් වෙලා ඇකිලෙන්නේ නැහැ. ඒ සුළඟ නොහමා සිටින්නේ නැහැ. ඒ වගේ ස්වාමීනි මට හිතෙනවා මාගේ සිත සුළඟ වගේ කියලා. ප්‍රමාණ රහිත වූ මහත් වූ මෙත්සිත පතුරවාගෙන මා වාසය කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනාව වැඩිලා නැත්තම් තමන් තුල ඒ නොවැඩුණු කෙනෙක් කායානුපස්සනා භාවනාව නොවැඩුණු කෙනෙක් නම් ඔය කියන ආකාරයට තමන් සමග එකට සිටින භික්ෂුන් වහන්සේ නමක් සමග ගැටිලා සමාව නොගෙන පිටත් වෙලා යයි. ස්වාමීනි මන් දැකලා තියෙනවා මේ දූවිලි පිහිදෙන රෙදි කෑලි. මේ දූවිලි පිහිදෙන රෙදි කෑලි වලින් පිරිසිදු දේ පිහිදෙනවා. අපිරිසිදු දේ පිහිදෙනවා. අසූචි වැටුනාම අසූචිත් පිහිදෙනවා. මුත්‍රා වැටුනාම මුත්‍රාත් පිහිදෙනවා. කෙල වැටුනාම කෙලත් පිහිදෙනවා. සරව වැටුනාම සරවත් පිහිදෙනවා. ලේ වැටුනාම ලේත් පිහිදෙනවා. ස්වාමීනි ඒ පිහිදෙන පිසිනා කඩ ඒ රෙදි කඩවල් කවදාවත් ඒ හේතුවෙන් ඇකිලෙන්නේ නැහැ. පිළිකුල ඇති කරගන්නේ නැහැ. ගැටෙන්නේ යන්නේ නැහැ. මට පිහිදාන්න බෑ කියලා ඇඹරින්නේ. ස්වාමීනි මට හිතෙනවා මම මේ පිසිනා කඩක් වගේ. මං දූවිලි පිහිදෙන රෙදි කැබැල්ලක් වගේ. ස්වාමීනි මම වාසය කරන්නේ මහත්ගත වූ අප්‍රමාණ ප්‍රමාණ රහිත වූ මෛත්‍රී සිත පතුරවාගෙන. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශරීරය ගැන කායානුපස්සනා භාවනාව පිහිටපු නැති කෙනෙකුට භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගැටීමක් ඇති වෙලා සමාව නොගෙන පිටත් වෙලා යාවි. නමුත් ස්වාමීනි මන් දැකලා තියෙනවා චණ්ඩාල දරුවන්, ෂැඩල් කුලි දරුවන්, ෂැඩල් කුලි දැරියන්. මන් දැකලා තියෙනවා මේ හම් මළු අතට අරගෙන යාන්තම් රෙදි කඩවල් ළඟේ එල්ලගෙන නීච සිතින්, යටහත් සිතින්, පහත් සිතින් නැවි නැවි යනවා. ස්වාමීනි මම මේ ජීවත් වෙන්නේ චණ්ඩාල දරුවෙකුගේ වගේ නීච සිතක් ඇතුවයි. ඕනෑම කෙනෙකුට මං යටත් වෙන්න කැමතියි. ඕනෑම කෙනෙකුට මං හිස නමන්න කැමතියි. ඕනෑම කෙනෙකුට මම හිස පහත් කරන්න කැමතියි. මම චණ්ඩාල කුමාරයෙක් වගේ සිතකින් වාසය කරමින් මහත් වූ අප්‍රමාණ මෙත්සිත වෛර රහිත වූ මෙත්සිත මා පතුරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම හිතෙනවා කායානුපස්සනා භාවනාවේ සිත පිහිටපු නැති කෙනා ඔය කියන ආකාරයට භික්ෂුන් වහන්සේ නමක් සමග ගැටිලා චාරිකාවේ පිටත් වෙලා යන්න පුළුවනි. ස්වාමීනි මන් දැකලා තියෙනවා අං කැඩිච්ච ගොන්නු, අං දෙක කැඩිච්ච ගොන්නු මන් දැකලා තියෙනවා. මේ අං කැඩිච්ච ගොන්නු හරීම කීකරුයි. මේ අං කැඩිච්ච ගොන්නු හරීම දමනේ වෙලා ඉන්නේ. මේ අංකඩිච්ච ගොන්නු හරීම අහිංසකයි. හන්දි ගානේ ඉන්නවා. පාරේ ඇවිදගෙන යනවා. කවදාවත් කාටවත් හිංසා කරන්නේ නැහැ. පාදයෙන්වත් අංගවලින්වත් මේ අංකඩිච්ච ගොන්නු හිංසා කරන්නේ නැහැ. ස්වාමීනි මම අන්දෙක කැඩිච්ච ගොනික් වගේ. බලන්න මේ කියන්නේ කවුද? බලන මොන්නතරන් නිහතමානි විස්මිත නිහතමානිකමක්. ස්වාමීනි මම ජීවත් වෙන්නේ අන්දික කැඩිච්ච ගොනික් වගේ. මම මහත්ගත වූ ප්‍රමාණ රහිත වූ අප්‍රමාණ මෙත්සිත වෛරයෙන් තොර තරහෙන් තොර මෙත්සිත මා පතුරුවමින් වාසය කරන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශරීරයේ ගැන කායානුපස්සනා භාවනාව පිහිටපු නැති කෙනෙක් නම් ඔය කියන ආකාරයට ගැටිලා සමාව නොගෙන චාරිකාවේ පිටත් වෙලා යන්න පුළුවනි. ස්වාමීනි මට මෙහෙම හිතෙනවා. ලස්සනට ජීවත් වෙන්න කැමති, ලස්සනට සැරසෙන්න කැමති කුමාරයෙක්, එක්ක කුමාරිකාවක් හොඳට සුවඳ පැන් නාලා ලස්සනට ඉන්න වෙලාවේ කුණුවෙච්ච සර්පකුණක් එයාගේ බෙල්ලේ ඇතුවොත්, කුණුවෙච්ච බලුකුණක් එයාගේ බෙල්ලේ ඇතුවොත්, කුණුවෙච්ච මලමිනියක් එයාගේ බෙල්ලේ ඇතුවොත් එයාට පිළිකුලක් ඇති වෙනවාමයි. ලස්සනට ඉන්න කැමති කෙනාගේ හොඳට සුවඳ පැන් නාලා ඉන්න වෙලාවේ එයාගේ ඇඟේ කුණුවෙච්ච සර්පකුණක් එල්ලුවොත්, බෙල්ල එල්ලුවොත් එයාට පිළිකුලක් ඇති වෙනවා. කුණුවෙච්ච බලුකුණක් එයාගේ බෙල්ල එල්ලුවොත් එයාට මහා පිළිකුලක් ඇති වෙනවා. කුණුවෙච්ච මලමිනියක් මලකුණක් එයාගේ ඇඟේ එල්ලුවොත් මහා පිළිකුලක් ඇති වෙනවා. ඒ වගේ ස්වාමීනි මට මේ කුණු ශරීරය අප්‍රිය වෙලා ඉන්නේ. දැන් මේ කවුද කියන්නේ? සාරිපුත්ත රහතන් වහන්සේ කියන්නේ. සාරිපුත්ත මහා රහතන් වහන්සේ කියන්නේ ඇහැල මලී පාටින් බබලන සිරුරු ඇති. සාරිපුත්ත මහා රහතන් වහන්සේ කියනවා මට මේ කුණු ශරීරය දැන් අප්‍රිය වෙලා ඉන්නේ. ස්වාමීනි මට මේ කුණු ශරීරයේ පිළිකුල්. ස්වාමීනි මේ මට කුණු ශරීරයේ ගැන මම ලැජ්ජාවෙන් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙකුගේ ශරීරය ගැන ඒ කෙනා කායානුපස්සනා භාවනාව වඩල නැත්නම්, ඒ කායානුපස්සනා භාවනා නොවැඩූ කෙනෙක් නම් ඔය කියන ආකාරයට ගැටිලා සමාව නොගෙන පිටත් වෙලා යාවි. ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතෙනවා. මේ ශරීරය කියලා කියන්නේ මේ මිනිස්සයා පරිහරණය කරන එක එක තැන්වලින් හිල් වෙච්ච මේද තෙල් පිරිච්ච හැලියක් වගේ. මේ ශරීරය කියන්නේ මේද තෙල් පිරුණු හැලියක් වගේ. මේ ශරීරයේ ඒ හැලියේ යටිපැත්තුනුත් තෝජා ගලනවා, සිදුරු තියෙනවා. උඩ පැත්තුනුත් සිදුරු තියෙනවා, ඕජා ගලනවා. ඒ වගේ ස්වාමීනි මා මේ ශරීරයේ දිහා බලන්නේ මේක මේද තෙලුම් පිරිච්ච කුණු මස් පිරිච්ච හැලියක් වගේ. මේ ශරීරයෙන් මට හැමතිස්සෙම පේනවා ඕජා ගලනවා. මට පේනවා මේ ශරීරයේ සිදුරු. මේ ශරීරයේ තියෙනවා ඇස් සිදුරු. ඇස් සිදුරු වලින් ඕජා ගලනවා. මේ ශරීරයේ තියෙනවා කන් සිදුරු. කන් සිදුරු වලින් ඕජා ගලනවා. මේ ශරීරයේ තියෙනවා නාස් සිදුරු. නාස් සිදුරුවෙන් ඕජා ගලනවා. මේ ශරීරයේ තියෙන මුඛ සිදුරු. මුඛ සිදුරෙන් ඕජා ගලනවා. මේ ශරීරයේ තියෙන මල මූත්‍ර පහ කරන සිදුරු. මේ සිදුරු වලින් ඕජා ගලනවා. ස්වාමීනි මම මේ විදිහට මේ ශරීරය දිහා දකින්නේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය ගැන කායානුපස්සනා භාවනාව වඩලා නැත්නම් අන්න ඒ කෙනා මේ ශරීරයේ ගැන වඩලා නැති නිසා ගැටීමක් ඇති වුණොත් සමාව නොගෙන පිටත් වෙලා යාවි කියනකොටම අර චෝදනා කරපු භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟ සිරසින් එකපාරට කඩාගෙන වැටුණා වැටිලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න මෝඩෙක් වගේ මම හිතුවා මෝඩෙක් වගේ මං කල්පනා කළා මම මේ ආයිස්මත් සාරිපුත්තයන් වහන්සේ ගැන අසත්‍යයක් කිව්වේ මම මේ බොරුවක් කිව්වේ මම මුසාවක් කිව්වේ මං අභූතයෙන් මේ කිව්වේ බලන්න මේ කාලෙත් ඉඳලා තියෙන විකාර සිත් ඇති අයනේ වැඩක් ඇතුවේ මේක කලින් නමුත් ඒක කලෑන් එකක් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ සිංහනාදය අහන්න පුළුවන් වුණා ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ආයෙනම් මේ වගේ එකක් කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ හැබෑම මෝඩි තමයි ඔබ මෝඩෙක් විදියට බාලයෙක් විදියට අකුසලය කරන්නා වූ පුද්ගලෙක් විදියට තමයි ඔබ මේ කටයුතු කළේ ඔබ අසත්‍ය වූ කාරණයකින් මුසාවකින් අභූතයකින් තමයි මේ සාරිපුත්තට ඔය චෝදනාව කළේ හැබැයි ඔබ මේ වරද්ද දැන් දැක්කා දැන් වැරද්ද වැරද්ද හිටු ඔබ පිළිගත්තා ඒක මේ ආරිවිනී අභිවෘද්ධියක් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා කියනවා පින්වත් සාරිපුත්ත මේ හිස් පුද්ගලයාට ඉක්මනට සමාව දෙන්න ඉක්මනට සමාව දෙන්න මේ පුද්ගලයාගේ හිස පැලෙන්න ඉස්සර වෙලා මේ පුද්ගලයාගේ හිස හත් කඩකට පැලෙන්න ඉස්සර වෙලා ඉක්මනට සමාව දෙන්න කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා එසේය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ආයිෂ්මතුන් සමාව ඉල්ලනවා නම් මං සමාව දෙන්න කැමති මං සමාව දෙන්නම් කියනවා ඉතින් මේකෙන් බලන්න පින්වත්නි මේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ රහතන් වහන්සේලාව පවා එකට පැවිදි වෙලා හිටිය භික්ෂූන්ටත් හඳුනා ගන්න බැරුව ගියා එතකොට මේ වගේ චෝදනා ඉදිරිපත් කළා හැබැයි අපිට මේකෙන් එකක් පැහැදිලි වෙනවා රණ්ඩු අල්ලාල්ල ඉන්නවා නම් ගැටි ගැටි ඉන්නවා නම් වැඩිලා නැත්ති මොකද්ද කායානුපස්සන හරීම පැහැදිලි මෙතනයි ප්‍රශ්නේ යම් තැනක රණ්ඩු දබර වැඩි නම් රණ්ඩු දබර වැඩි නම් එක එකාගේ මූණට යන ගන්නවා නම් අර්බුද ඇති කර ගන්නවා නම් අසමගී ඇති කර ගන්නවා නම් එතන නැත්ති කායානුපස්සනාවයි එතන නැත්ති කායානුපස්සනාවයි කායානුපස්සනාව තිබුණා නම් මේක සිද්ධ වෙන්නේ නෑ ඇයි එහෙනම් යා දකිනවා මේ අපි එක එක්කිනාට තියෙන්නේ මේ තියෙන්නේ මේ සිදුරු තියෙන මේද තෙල් පිරිච්ච මසින් පිරුණු කලයක් වගේ කියනවා ඊළඟට මේ ශරීරයේ දකින්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද නාලකල්ල ඉන්න ලස්සන කෙනෙකුගේ බෙල්ලෝතාව ඔව් ගැරඬි කුණක් වගේ කියනවා බලු කුණක් වගේ කියනවා ඊළඟට ඔව් මල කුණක් වගේ කියනවා මේ ශරීරය දකින්නේ දැන් බලන්න මේ විදියට මේ ශරීරයේ දුටු නිසා තමයි උන්වහන්සේලාගේ සිත පිරිසිදු වුනේ උන්වහන්සේලාගේ සිත පිරිසිදු වුනේ උන්වහන්සේලා මේ ශරීරය ගැන යථා ස්වභාවයේ දුටු නිසා දැන් පින්වත්නි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ශරීරය ගැන කියලා තියෙන දේවල් අහන්න අකපද ඒව හොඳ නැද්ද අහන්න මොකද හේතුව බුදුරජාණන් වහන්සේ හැම එකක්ම දේශනා කරලා තියෙන්නේ අවබෝධය ඇති කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ හැම දේශනාවක්ම ඇති කරලා තිබෙන්නේ ජීවිතය ගැන යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිසයි. එහෙමනම් මේ හැම දේශනාවකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මේ අවබෝධය දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබුණු මේ අවබෝධය උන්වහන්සේගේ ජීවිතය තුල හැමතිස්සෙම තිබුණා. උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී ඔබට මතක ඇති අර සතර මහා ධාතු වඩන්න දේශනා කළා මේ රාහුල ස්වාමීන් වහන්සේට. කොහොම දේශනා කළේ? පඨවි ධාතු වඩන්න කිව්වා මහා පොළොව වගේ සමකොට. ආපෝ ධාතු වඩන්න කිව්වා ජලය හා සමකොට. තේජෝ ධාතු වඩන්න කිව්වා ගින්න හා සමකොට. වායු ධාතු වඩන්න කිව්වා ඔව් සුළඟ හා සමකොට. ඉතින් මේ පඨවි ධාතුව අපේ ශරීරයේ තියෙනවා. ආපෝ ධාතුව අපේ ශරීරයේ තියෙනවා. තේජෝ ධාතුව අපේ ශරීරයේ තියෙනවා. වාය ධාතුව අපේ ශරීරයේ තියෙනවා. ඉතින් මේ සතර මහා ධාතු වඩන්න කිව්වා ওই විදිහට. එහෙමනම් අපිට පේනවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිතර නිතර සතර මහා ධාතු වඩලා තියෙන්නේ මේ කියන ආකාරයෙන්. මේ ශරීරය ගැන එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා උන්වහන්සේට මේ ජීවිතේ පේන ආකාරය. උන්වහන්සේ දේශනා කරනවා මේ ගෙවල් හදන මිනිස්සු. ගෙවල් හදන්න මොකද කරන්නේ? ඉස්සෙල්ලා කණු හිටවනවා. කණු හිටවලා හරස් හතට ලී පතුරු බඳිනවා. ලී පතුරු බඳලා ඊට පස්සේ මොකද කරන්නේ? පොළවේ මැටි කොටලා මැටි අනලා ගුලි කරලා අර ලී පතුරු අස්සේ ඔබනවා. ඊට පස්සේ බිත්තිය හදලා මැටි වලින්ම ඒ බිත්තිය කපරාරු කරනවා. ඊට පස්සේ මහා පොළව තුල කණු හිටෝලා ලී පතුරු බැඳලා මැටි ගහලා හැදූ දෙයට කියනවා ගෙය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා මට මේ ශරීරය ගැන පේන්නේ මේ විදියටයි. මේ ශරීරය ගැන මට පේන්නේ මේ විදියටයි. ඇට සැකිල්ලක් තියෙනවා. අර මහා පොළවේ ලී හිටෙව්වා වගේ. නහරවල වලින් මේ ඇට සැකිල්ල බැඳිලා තියෙනවා. මැටි ගැහුවා වගේ ඒ ඇට සැකිල්ලට මස් පුරවලා තියෙනවා. මෙච්චරයි මේ ශරීරේ මම දකින්නේ. ඒකට කියනවා මිනිසා කියලා. බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ජීවිතය ගැන බැලු ආකාරය. මේ විදිහට ජීවිතය ගැන බැලපු නිසා තමයි උන්වහන්සේලා චිත්ත පාරිශුද්ධිය ඇති කරගත්තේ. ජීවිතය ගැන මේ විදිහට බලන්න බැරි වුණා නම් චිත්ත පාරිශුද්ධිය ඇති වෙන්නේ නැහැ. ලස්සන ගෑන් ළමෙක් හිටියා. ඒ ගෑන් ළමයාගේ ලස්සන ගැන දෙමව්පියෝ හරියට කතාබස් කළා. ඒ ගෑන් ළමයා ගැන දෙමව්පියෝ කිව්වා, තාත්තා කිව්වා, මගේ දූ සිඟිත්ත දෙන්නේ දූ වගේම ලස්සන කෙනෙකුට විතරයි. ඉතින් මේ දූ ශරීර ලස්සන ගැන හරි ආඩම්බරයි මාගන්ධියා. හරි ආඩම්බරයි. දැන් මේ ආඩම්බර වෙන්නේ මොකක් ගැනද? ලස්සන ගැන. ලස්සන ගැන. නමුත් ඇත්ත මොකද්ද? මේද තෙල් පිරුණු කලී. සිදුරු වලින් ඕජා වැගිරෙන කලී. අසූචි පුරූප කලී. නමුත් සතර සතිපට්ඨානයේ ගැන කිසිවක් නොදන්නා. කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන බලපු නැති. කය යථාර්ථය නොදකපු මේ මාගන්ධියා හරි ආඩම්බර වුණා. කය ගැන තාත් හරි සතුටින් හිටියා මෙයාගේ. මගේ දූ තමයි මේ පලාතේ ඉන්න ලස්සනම ගෑනු ළමයා. කොච්චර සල්ලි තිබ්බත් මං දෙන්නේ නෑ රූපේ ලස්සන නැත්තම්. කොච්චර දැනුගත් වුණත් මම දෙන්නේ නෑ රූපේ ලස්සන නැත්තම්. දැන් ඉතින් මෙයාගේ හිතේ වැඩ කරන්නේම තමන්ගේ දූට ගැලපෙන ලස්සන කුමාරියක් හොයන්න. දවසක් මෙයා පාරේ යනවා. යද්දි දැක්කා ගහක්කට වාඩි වෙලා ඉන්න ශ්‍රමණයන් වහන්සේ නම. මාගන්ධිය බමුණා නැවතුණා. හොඳට ඇස්තුකු කරලා බැලුවා. ආ මේනේ. මේන් ඉන්නවා මම මෙච්චරකල් සොය සොයා හිටපු අපි පවුලට ගැලපෙන බෑනා. කවුරු ගැනද මේ හිතන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ දැක්ක මේ මේ දැන් මෙයා මේ පාරේ එනවා. ඒ එයාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. දැන් බලාගෙන ඉන්න ඇස්පියන වෙලා බලාගෙන ඉඳලා කල්පනා කළා මේ කිනා තමයි සුදුසු. ආපහු හැරුණා. වේගෙන් ගියා ගෙදර. ගිහින් කිව්වා හාමිනේ හරි ඔන්න වාසනාව පෑදුනා. හිත හිතා හිටපු කෙනා ඔව් හිතුවාටත් වඩා හොඳ කෙනෙක් ලැබුණා ඉක්මනින්ම මේ දූ සරසන්න ලෑස්ති කරන්න කිව්වා ඉතින් ඉන්දියන් ස්ටයිල් එකට සරසුවා සරසලා දැන් ඉතින් අර සීනිඳු සාලුවෙන් මේ ළමයා මූණ වහගෙන දැන් ඉතින් යනවා දැන් අම්මා තාත්තා එක්කගෙන යනවා දැන් ඈතදිම දැක්ක මේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ තියෙන රන්වන් රූප ශෝභාය ඇති ශරීරය දැන් මාගන්දියා මේ අහක බලාගෙන හොරෙන් බලනවා ඇයි දැන් හිතේ තියෙන්නේ මේ දැන් මේ මොකද්ද මේ කතා කරන්නේ ඔව් මේ මේ විවාහ මංගල කතා කරන්න යන්නේ මේ ඉතින් මාගන්දිය බ්‍රාහ්මණයා ගිහිල්ලා කියනවා පින්වත් ශ්‍රමණයන් වහන්සේ අතාරින්න ඔය කසාවත මේ බලන්න මේ මගේ දූ අපිට තියෙන සියලුම දීපල වස්තුව මෙයාටයි ඔබ තමයි මේ අපේ පවුලට ගැලපෙන සුදුස්සා ඒ නිසා ඔය කසාවත අත්හරින්න දැන් යන් ඔය සිද්ධිය කියන්නේ ඉස්සර වෙලා තා පොඩි දෙයක් වුණා ඔන්න එක්කගෙන ආවා එතන බුදුරජාණන් වහන්සේ නෑ එතකොට බැමිණිය බටපිට බැලුවාම හොඳ පාසටහනක් තියෙනවා පාත්තිලා බැලුවා බලලා බමුණට කියනවා ළමයින් තාත්තා මෙහෙන්න මේ බලන්න පාසටහන මේ කෙනා ගිහි ජීවිතයකට නම් බැඳෙන කෙනෙක් නෙවෙයි මේ බලන්න මේ පාසටහන මේ බලන්න කිව්වා ඊට පස්සේ ගී ජීවිත කරනම් බැඳෙන කෙනෙක් නෙවෙයි. එතකොට බමුණ කිව්වා නෑ නෑ නෑ ඌව කතා කරන්න එපා අපි කොහොම හරි මෙයාව සොයා ගන්න ඕනේ. ඔය වටපිට බලද්දී ඊළඟ ගස්සෙවනේ උන්වහන්සේ වැඩ ඉන්නවා. ගියා. ගිහලා තමයි ඔය කතාව කිව්වේ අනේ තරුණ ශ්‍රමණයන් වහන්සේ අතාරින්න ඔය කසාවත්. මේ බලන්න කිව්වා මගේ දූගේ ලස්සන බලන්නයි කිව්වා මේ. මේ බලන්නයි කිව්වා ලස්සන. කේස කලාපේ මේ බලන්න කිව්ව ලස්සන බුදුරජාණන් වහන්සේ ඒ මාගන්දී බ්‍රාහ්මණයාටයි බැමිනියටයි කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත මම මේ ශරීරයේ දිහා හොඳට බලපු කෙනෙක් මට මේ ශරීරයේ ඇත්ත తත්වය පිරුණු කෙනෙක් මා ඉස්සරහට ආවා මාර දූවරු පවා තණ්හා රති රගා කියන මාරු දුවරු පවාව. නමුත් මේ එකම ජීවිතයකවත් මගේ සිත පිහිටන්නේ නැහැ. මම මේ ශරීරේ දකින්නේ ඇස් වලින් ඕජා වැගිරෙන, කන් වලින් ඕජා වැගිරෙන, නාසයෙන් ඕජා වැගිරෙන, මුඛයෙන් ඕජා වැගිරෙන, මල මුත්‍ර මාර්ග වලින් ඕජා වැගිරෙන සර්ව පිරිච්ච අසූචි පිරිච්ච භාජනයක් වගේ මේ ඔක්කොම සැරසිලි ටික තියෙන්නේ පිටට විතරයි මේ වගේ කුණු ශරීරයක් මේ වගේ කුණු ශරීරයක් මම පයින්වත් ස්පර්ශ කරන්නේ ඒ සෑම වචනයක්ම ඇහෙනකොට මාගන්දියාගේ ඇස් රතු වුණා දත් කූරු කෑවා රැව්වා තාත්තා අල්ලගෙන හිටියේ අත ගසා දැවා හැරුණා ගසගෙන ගියා කෙලීම දිව්ව අඬාගෙන දිව්ව ගෙදර දිව්ව අනේ අපොයි මට බැන්නා බැන්නද ඒක තමයි ශරීරයේ තිබිච්ච ඇත්ත දැන් බලන්න අර සිහිනුවන නැති කයට මුලා වෙච්ච පුද්ගලයා යථාර්ථයට පිටුපෑ ආකාරය යථාර්ථයට පිටුපෑවා අම්මා තාත්තා කලබල වුණේ නැහැ ඒකට අම්මා තාත්තා දෙන්න හැ අපූරු කතාවක් නෙමෙයි වාඩි වුණා එහෙමම අම්මා තාත්තා ගියේ නැහැ වාඩි වුණා දැන් නමුත් අම්මා තාත්තගේ හිතේ තියෙන්නේ මොකද්ද මේ දූගේ විවාහය ගැන ඊට පස්සේ අහනවා එහෙමනම් තමුන්නාංශේ ඔය බ්‍රහ්මචාරී සීලිය ආරක්ෂා කරගෙන ඉන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යාංගනාවන් එක්ක විවාහ වෙන්නේ නැතිනේ. දැන් හිතේ තියෙන විවාහයනේ. දිව්‍යාංගනාවන් විවාහ වෙන්න වෙන්නේ නැති මේ මිනිස් ලෝකයාගේ ශරීර අපිරිසිදුයි කියලා මේ දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යාංගනාවන් ගැන වෙන්නේ නැතිව පැහැදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ එතකොට විස්තර කරලා දුන්නා දුක නම් වූ ආර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්නා රූපේ ස්වභාවය, වේදනාවේ ස්වභාවය. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ සතර මා ධාතුන්ගෙන් හටගන්න රූපේ ස්වභාවය පෙන්න ගුලියක් වගේ. උන්වහන්සේ පෙන්වලා දුන්නා මේ ස්පර්ශයෙන් හටගන්න විදීමේ ස්වභාවය දියේ බුබුලක් වගේ. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ ස්පර්ශයෙන් හටගන්නා වූ සංඥාවේ ස්වභාවය මිරිගුවක් වගේ. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ සංස්කාරවල ස්වභාවය කෙහිල් පතුරු වගේ. මේ විඥානයේ ස්වභාවය මායාවක් වගේ. බුදුරජාණන් වහන්සේ කියා දෙන හැම බණපදයක්ම අරදින්නට හොඳට තේරුණා. අන්න ඒ දින තුල එනම් මොකද්ද තිබුණේ? යෝනිසෝ මානසිකාරී. ඒ දින තුල තිබුණා නුවණින් විමසීම කියන එක තිබුණා. දැන් බලන්න අරයාගේ ඒක වැහුනේ මොකින්ද? රූපේ ගැන ඇති කරගෙන හිටිය මාන්න නිසා. ඒ මාන්න හරි බලවත්ව තිබිච්ච නිසා එයාට යථාර්ථයට එන්න බැරි වුණා. ඊළඟ එක තමයි වාසනාව තිබිලා නැහැ. රූපේ ලස්සන වෙච්ච ප්‍රමණින් වාසනාව තිබ්බ කියලා කියන්න බෑ. තියාට ඒ වාසනාව තිබුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ශාරීරිය ගැන ඔය කියන ඇත්ත කියනකොට සමහර ඔය රූපෙට අහුවෙලා හිටපු ඈතුලේ පැතිරිලා ගියේ මොකද්ද? ශාරීරියට ගරහනවා. ගරහනවා කියලා පැතිරිලා ගියේ. මේ ඇත්ත කියනවා කියලා නෙමෙයි. දැන් බලන්න මාගන්ධිය බ්‍රාහ්මණියයි ඒ බැමිනියයි ඒ දෙන්න මාර්ගඵල ලැබුවා. ඒ දෙන්න අනාගාමී වුණා. බලන්න එතකොට අම්මා තාත්තා දෙන්න ඒ ධර්මයට පැමුණුනේ මොකෙන්ද? කායනුපස්සනාවෙන් නේද? කායනුපස්සනාවෙන් පැමුණුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව විස්තර කරන තැන විස්තර කරන මේ අසුභ භාවනාව ගැන කියද්දී උපමාවක්. මොකක්ද උපමාව? උන්වහන්සේ පෙන්වා දෙනවා මේ දෙපැත්තින් කට බැඳපු මල්ලක් තියෙනවා. මේ මල්ල ඇතුලේ තියෙනවා ධාන්‍ය වර්ග. ඇස්සති පුරුෂයෙක් කැවිදින් මේ මල්ල ලිහනවා. දියලා මේ ධාන්‍ය වර්ග වෙන් කරනවා. මේවා හාල්, මේවා මෑ, මේවා වී, මේවා මුං, මේවා තල. ධාන්‍ය වර්ග වෙන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය දෙපැත්තේ කට තියෙන මල්ලක් වගේ. මේ පැත්තේ කටින් දානවා, පසුපස කටින් පිට වෙනවා මල්ලක් වගේ. මේ මල්ල ලෙහනවා නුවණැති පුරුෂයා. මේ මල්ල ලෙහලා මේ මල්ලේ තියෙන මේ ධාන්‍ය ටික එළියට ගන්නවා. එළියට අරන් බලනවා නුවණින්, මෙන්න මේවා කෙස්, මේවා ලොම්, මේවා නියපොතු, මේවා දත්, මේවා සම, මේවා මස්, මේවා නහර, මේවා ඇට, මේවා ඇටමිතුළු, මේවා වකුගඩු, මේවා හදවත, මේ අක්මාව, මේ දලබුව, මේ බඩදිව, මේ පෙනහලු, මේ කුඩා බඩවැල, මේ මහ බඩවැල, මේ අසූචි, මේ පිත, මේ සෙම, මේ සැරව, මේ ලේ, මේ දහඩිය, මේ කෙල, මේ තෙල්මන්ද, මේ සොටු, සඳමුදුලු, මුත්‍රා වෙන් කර කර මල්ල ලිහලිහ බලනවා. එතකොට තමයි යාට තේරෙන්නේ මේක දෙපැත්තේ කට තියෙන මල්ලක් වගේ. බලන්න මේ උපමා මහසතිපට්ඨාන සූත්‍රයේදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම නැත්තම් බලන්න පුළුවන් කියන මස් විකුණන කොල්ලා වගේ. මස් විකුණන කොල්ලා ගව දෙන මරලා හිට හන්දියේ තියාගෙන විකුණනවා මස් කෑලි කප කපා. එතකොට මේ මස් විකුණන කොල්ලට අදහසක් නැහැ හරකෙක් විකුණනවා කියලා. ඒ වගේ මෙයා තමන් දිහා බලනවා ධාතු වශයෙන් වෙන් කර කර. කෙස් වෙන් කරන මෙන්න පටවි ධාතු. ලොම් වෙන් කරනවා මෙන්න පටවි ධාතු. නියපොතු වෙන් කරනවා මේවත් පටවි ධාතු. දත් වෙන් කරනවා මේවත් පටවි ධාතු සම වෙන් කරනවා මේකත් පටවි ධාතු මස් වෙන් කරනවා මේකත් පටවි ධාතු මේ වගේ පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වෙන් කරනවා දැන් බුදුරජාණන් වහන්සේ තමයි මේ ක්‍රම සොයාගෙන තියෙන්නේ සාමාන්‍ය මිනිස්සයා එහෙම යථාර්ථයට කැමති නෑ යථාර්ථයට කැමති වන්නේ නුවණින් විමසන මිනිස්සයා විතරයි නේ බුදුරජාණන් වහන්සේ නුවණින් විමසීම මිනිස්සුන්ට උගන්වනවා දැන් බලන්න ගිහි පැවිදි කතාව නෑ උගන්වනවා දැන් බලන්න අර මාගන්තිය ඉස්සර ඇත්ත කිව්වනේ මාගන්තිය නොමග ගියේ මාගන්තියගේ මේ නුවණ නැති නිසා වාසනාව තිබුණ නම් උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරිපාල ගන්නවා දැන් අපි දන්නවනේ එහෙම එකක් උනානේ කේමාබිසවට කේමාබිසවත් බොහෝම හැඩරුව ඇති කෙනෙක් නේ බිම්බිසාර රජුරුවන්ගේ අගබිසව ඉතින් බිම්බිසාර රජුරෝ සෝතාපන්න වෙච්ච කෙනෙක් බිම්බිසාර රජුරන්ට හරිය ඕනකම තියෙනවා කේමාබිසව ධර්මයට ගන්න ධර්මයට එන්නෙම නැහැ ධර්මයට ගන්න බැලුවට ධර්මයට එන්නෙම නැහැ බලන්න වාසනාව තියෙන එක්කෙනා මේ වාසනාව තියෙන එක්කෙනා ධර්මයට එන්නේ නැහැ දැන් බිම්බිසාර රජුරු දවසක් කේමාගෙන් අහනවා මේ වේළුවනාරාමයට යන්නේ නැද්ද ඔළුව කැක්කුම දාට එක්ක බඩේ අමාරු මොකක්කර කියලා මග අරිනවා දැන් බිම්බිසාර රජුරු දවසක් කල්පනා කළා මේකට හොඳම දේ තමයි වේළුවනාරාමේ මල්ලුයනේ සුන්දරත්වයේ ගැන කවි හදලා මෙයාට ඇහෙන්න සලස්සන එක දැන් ඉතින් මොකද කළේ ඒ රාජසභාවේ ඉන්න ඒ කවි කියන අය බටනලා පිඹි නැහැ දැන් මෙයාට මෙයා ওই මල්වත්ටි ඇවිදිනවා ඒ කියන්නේ රාජමාලිගාවේ මල්වත්ටි ඇවිදින එකට පැත්තකින් මේ සින්දු කියන සැලැස්සුවා වේළුවනාරාමේ සුන්දරත්වයේ ඔන්න වේළුවනාරාමේ සුන්දරත්වයේ ලස්සනට දැන් කවි වලින් කියනවා කියනකොට මේ ලස්සනට හිත ගියා කාගේද ඔව් කේමාබිසවගේ ඊට පස්සේ කේමාබිසව දවසක් කිව්වා මට හරි ආසයි වේළුවනාරාමේ බලන්න යන්න දැන් ආස බුදුරජාන් වහන්සේ බෑ දකින්ද නෙවෙයි ධර්මය අහන්නත් නෙමෙයි මොකද ඒ ආස වේළුවනාරාමේ බලන්න යන්න හොඳයි කියලා බොහොම හොඳයි එහෙනම් බලන්න කියලා පිටත් කළා රජුරු සේවකයන්ට පණිවිඩයක් යවුවා හැබැයි මෙයාට ඔව් ගියේ ගමන් මුන්දේ වටපිට බලලා ආයි පණි පණින්න ඉස්සර වෙලා ඇතුළට හිමීට යාව ඇතුළට ගන්න කිව්වා ඒ වේළුවනාරාමේ ඔව් එළියේ ඉඳීකෝ කැරකි කැරකි හිමීට හිමීට රවට්ටගෙන ඇතුළට ගන්න කිව්වා මල්වත්ත ඇතුළට එළියට පණින්න හදනකට කියන්න කිව්වා රාජනියෝගයක් තියෙනවා ඒ තමයි මල්වත්තට ඇතුළු වුණ ඕනෑම කෙනෙක් බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා මිසක් යන්න තහනම් බලන්නේ කැරකිලා ධර්මයට එන්න වාසනාව ඒ බලෙන් හරි මේකට ඇදලා දාන හැටි දැන් ඉතින් ඔන්න නියෝග දැන් මියා ලෑස්ති වුණා වටින් පිටින් බැලුව ලස්සන තමයි හැබැයි වැඩි දුර ගියොත් බෑ රූපෙට බණින්න කෙනා ඉන්නවා රූපෙට ගරහන කෙනා ඉන්නවා මේ ලස්සනට කැමති නැති කෙනා ඉන්නවා දැන් පැතිරෙන්නේ එහෙමනේ දැන් ඇත්ත කිව්වහම පැතිරෙන්නේ ලස්සනට කැමති නැහැ බන්නවා ඊට පස්සේ දැන් අන්න දැන් පැනලා යන්න බෑ යන්න වුණා අක්කමැත්තෙන් එක්කගෙන දැන් මියා හරි අමාරුවේ මරන්න එකන් යනවා වගේ හරි අමාරුවේ එකන් යනවා දැන් මේ මගේ ශරීරයේට බණීවි මේ ශරීරයේ කැතය කියා කියාවි දැන් ගියා ගිහිල්ලා බැලින්නම් හාත්පසින්ම වෙනස් දෙයක් දකින්නේ බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා ලස්සන අප්සරාවියක් පවන් සලනෝ කේමා හිතපු දෙයක්ද මේ වුනේ කේමා බැලුවා අපේ අප්පෝ මේ මොකද්ද මම හිතාපු එකද මේ හිතේ මොකද්ද හිතේ මේ රූපෙට ගරහ ගරා ඉන්න මුන්නාන්සි ළඟ නිමි ලස්සනම කෙනා පවන් සලන්නේ දැන් මෙයාගේ ඇස් දෙක නිකම්ම ඇදිලා ගියා අර රූපෙට හිමින් ගිහිල්ලා මෙයා වාඩි වුණා වාඩිලා ඇස් පීල නොහිලා බලාගෙන ඉන්නවා මේ රූපෙ දිහාම හිතන්නේ මම මෙච්චර ලස්සන නැතුව ඇති කොහොමනේ ඉතින් හිතන්නේ නේ ඒ පක්ෂේ එහෙමයි හිතන්නේ ලස්සන කෙනෙක් දැක්කම හිතෙන්නේ මන්තර ලස්සන නැති වේ ඇති. මට මගේ වගේ නෙමෙයි වෙන්නේ මෙයාගේ කොණ්ඩේ. ඒ වගේ නෙමෙයි වෙන්නේ ති මගේ කොණ්ඩේ. දැන් මෙහෙම දැන් මෙයා ගලප ගලප බලනවා මං වගේ නෙමෙයි මට වඩා කීට්ටු ඇති මෙයා. දැන් මෙහෙම බල බල ඉන්නවා. දැන් මෙයා සම්පූර්ණයෙන්ම අරයාගේ රූපේ ගැන දැන් තමයි එහෙම බල බල ඉන්නකට අර කොණ්ඩේ ටික ටික ඉදෙනවා. අර රන්වන් පාට හැම ටික ටික මැකිලා යනවා. දිලිසෙන හැම ටික ටික රැලි වැටෙනවා. මූණ ටික ටික රැලි වැටෙනවා. කොණ්ඩේ ටික ටික අඩු වෙනවා. දැන් බලන් ඉන්නවා මෙයා. දැන් මට හරි පුදුමයි මේ වෙනස. බලාගෙන ඉන්නවා. දත් ටික ටික නැති වුණා. දත් ටිකක්වත් නැතුව ගියා. බෙල්ල නිකන් නිරලාවා ඉස්සරහට. පිට කුදු වුණා. අතපයේ ඇට මතු වුණා. වක ගැහුණා. අර රූපේ සම්පූර්ණයෙන්ම ජරාවටපත් වුණා. ටික ටික ටික එකක් දිරලා දිරලා ගියා. ගිහිල්ලා මේ සම්පූර්ණ මස් ටික වෙලිලා ගියා. මස් නැති ඇටයි හැමයි නහරයි මතුවෙච්ච ශරීරයක් තියෙනවා. ඊර්වස්සේ හැම ඔක්කොම ඒ ඇටවලට ඇලුනා. ඊර්පස්සේ ඇට සැකිල්ලක් වැටුණා. අන්න නොසිතපු විදියට තමන්ගේ යෝනිසෝ මනසිකාරේ උපන්නා. බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මාලිගාවට යන්න බෑ. මට ඕනේ මේ ජරා මරණ වලින් නිදහස් වෙන මාර්ගේ. බලන්න මේ අවබෝධය කියන එක තමයි මේ පුද්ගලයා තුල තියෙන්න ඕනේ. ඒ අවබෝධය නිකම් මේන්නේ නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කේමාව තුල කායනුපස්සනාව වැඩෙව්වේ 이르දි බලයකින්. කේමාරක බලාගෙන ගලප ගලපන හිටියේ. මගේ කොණ්ඩෙද දිග අරයගේ කොණ්ඩෙද මගේ ලස්සනද එයාගේ ලස්සන ගලප ගලප හිටියේ. අන්තිම ලස්සනට ගැලපිලා ගියා. ලස්සනට ගැලපිලා ගියා. මේ ශාරීරියේ ගැලපෙන්නේ කාගේවත් කොණ්ඩයක් එක්ක නෙමෙයි, කාගේවත් හමක් එක්ක නෙමෙයි, කාගේවත් මාසක් එක්ක නෙමෙයි, ජරා මරණත් එක්කයි. හොඳ ලස්සනට ජරා මරණ වලට ගැලපිලා ගියා. ඒ ගැලපිලා යනකොට හොඳට කායानुපස්සනාව පිහිටියා. ඒක තමයි ජීවිතය ගැන තියෙන සැබෑම අවබෝධය. මෙන්න මේ අවබෝධය ඇතිවෙන්න වාසනාව එතකොට කේමාට තිබුණ. කේමා තමයි ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතුරින් අග්‍ර අගතනතුරු ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාව කේමා. එතකොට බලන්න මේ අග්‍ර ශ්‍රාවිකාවක් වෙන්න පින තිබිච්ච කෙනා මේ රූපේට වසඟ වෙලා බුදුරජාණන් වහන්සේ දකීමට අකමැත්තෙන් මුණ නොදී හැංගි හැංගි හිටියේ නැද්ද? මේ තුලින් අපිට පේන්නේ තමන් තුල ධර්මයේ අවබෝධ කරන්නා වූ හැකියාව අප තුල පිහිටා තිබෙන විදිය අපට හොයන්න බෑ. ඒක ලෝකේ හොයන්න පුළුවන් එක්කෙනාටයි. බුදුරජාණන් වහන්සේට විතරයි හොයන්න පුළුවන්. ඇත්තෙම මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අපි අතර බොහෝ දෙනෙක් මෙලහට මාර්ගඵල ලැබලා. ඒ කියන්නේ අප තුල වාසනාව තියෙනවා. අපි මේ වාසනාව නැති මහා මොස්පේන්තු අවාසනාවන්ත මහා අමුතු මේ જાතියක් නෙමෙයි. ඇයි මිනිස් ලෝකේ කියලා කියන්නේ පිනින් සකස් වෙච්ච ජීවිත. මේ මිනිස් ලෝකේ පිනින් සකස් වෙච්ච එකක්. දිව්‍ය ලෝක පිනින් සකස් වෙලා තියෙන. දෙවියන් අතරත් ඉන්නවා ධර්ම අවබෝධ කරන්න පුළුවන් අය හරියට ඉන්නවා දෙවියන් අතර. මිනිසුන් අතර ඉන්නවා ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය හරියට. නමුත් මේ ධර්මයේ අවබෝධ වන ආකාරයෙන් කතාබස් කරන්න පුළුවන් අය ලෝකේ නැහැ. අන්න ඒ නිසා ඒ තමන්ගේ කුසලතා මතුවෙන්නේ. දැන් බලන අරයාගේ මතු වුණා. මාගන්ධිය චුට්ටක් කල්පනා කරා නම් මාන්නේ ඔය අයින් කළ පුහු මාන්නේ අයින් කළා හිස්දී අයින් කළ කල්පනා කරා නම් නේ පොඩ්ඩක් කල්පනා කරා නම් අනේ මගේ මේ කයට අවනම්බු කළා කියලා හිතන්න නැතුව මේ කියන කාරණේ ඇත්තක් නේ මේ කියන්නේ. මේ කියන්නේ ඇත්තම දෙයක් නේ කියලා හිතුවනම් දැන් බලන්න මේ තරහ ආවට පස්සෙ යා මොනතරම් හානි කරගත්තද? එයා ඊට පස්සේ සාමාවතී ප්‍රධාන 500ක් අන්තපුර ස්ත්‍රීන් හිටපු ගී ඒගොල්ලන් ඇතුළට දාල වහලා මොනවර දැක්කලද ඒගොල්ලෝ? ඒ අයවර දැක්කලි නෑ. ඒ අය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කිව්වා. ඒකට තරහ වුණේ. බුදුරජාණන් වහන්සේට මිනිස්සු ලවා අල්ලස් දීලා බැන්නෙව්වා. ඒකට හේතුව තමයි අර අර ශරීරය ගැන අර විදිහට කිව්වට පස්සේ යාගේ ලොකු වෛරයක් ඇති වුණානේ. වෛරයක් ඇති වෙලා එයා මොකද කළේ? ඒ වෛරේ පිරිමහන්න පුළුවන් තැනකට ගියා. එයාට හොඳට බලේ පාවිච්චි කරන්න පුළුවන් තැනකට ගියා. චණ්ඩපජ්ජෝත උදේනි. ඒ උදේනි රජ්ජුරුව ගාවට ගියා. ගිහලා ඒ රජ්ජුරුවන්ගේ අග බිස වුණා. බිස වෙලා එයා සම්පූර්ණ රජ්ජුරුවන්ගේ බලේ පාවිච්චි කළා අයුතු විදියට. අහිංසකයව තලාපෙලා වැඩ කළා. ඥාතින් ඔක්කොම යාගේ පැත්තට හරව ගත්තා. ඊර්වසේ යා සම්පූර්ණ ඥාතින් එක එකතු වෙලා මෙහෙම කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කිය කිය සම්පූර්ණ සැලසුම් කර කර විනාශ කරන්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේට හරියට නිඳා පහස කෙරෙව්වා මිනිස්සු ලව්වා. හරියට කෙරෙව්වා. එතකොට බලන්න අන්තිමට දැන් මේ රූපෙට ආස කරපු මාගන්දී දැන් කොහේද? දැක්කනේ. එදා ඒ රූපේ ඇත්ත ස්වභාවය නෝණින් විමසුවා නම් එයාට මේ ජාති ජරා මරණ නැති සෝක වැළපීම් දුක් දුම්නස් නැති සදාකාලික සැප ඇති අමා නිවුණට යන මාර්ගය හම්බ වෙනවා. ඒ මාර්ගය අත ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව තමන්ගේ ඇස් දෙකෙන් දැකලා ඒ බුදුබණ අහලා අම්ම තාත්තා දෙන්න එතනම වාඩි වෙලා ඇනගෙන ඒ ධර්මයේ අහද්දි තමන් ඒකට යන්තම්වත් ඇහුම්කන් නොදී හිතේ උදන් නැතුව අර තමන්ගේ රූපෙට මුලා වෙලා මාන්නිට වසඟ වෙලා සම්පූර්ණයෙන්ම විපතට පත් වුණා. මේ විපතින් තොර වෙන්න නම් අපිට බුදුරජාණන් වහන්සේ ගැන පහදව ගන්න හොඳ කරුණක් තියෙනවා. ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සනිදානං භික්කවේ ධම්මං දේසේ මිනෝ අනිදානං අභිඤ්ඤයාහම් භික්ඛවේ ධම්මං දේසේමිනෝ අනභිඤ්ඤාය. මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට ඥාණයේ උපදවාගෙනයි. විශිෂ්ට ඥාණය උපදවාගෙන මං විශිෂ්ට ඥාණයකින් තමයි මම මේවා ප්‍රකාශ කරන්නේ. මම මේවා ප්‍රකාශ කරන්නේ කරුණු සහිතවයි සනිදානම්. කරුණු සහිතවයි මම මේවා ප්‍රකාශ කරන්නේ නෝ අනිදානං කියන්නන් වාලේ නෙවෙයි. සප්පාටිහාරියාහම් භික්කවේ ධම්මං දේසේමි නෝ අප්පටිහාරියං. මහණනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාරී සහිතවයි ප්‍රාතිහාරී රහිතව නොවේ. එහෙනම් මේ බුදුරජාන් වහන්සේ මේ ශාරීරිය ගැන කියන කරුණ, මේ ජීවිතය ගැන කියන කරුණ, මේ සිත ගැන කියන දේවල්, කර්මය ගැන ප්‍රකාශ කරන දේවල්, සසර ගමන ගැන මේ කියන දේවල්, උන්වහන්සේ මේ කියන්නේ කොහොමද? විශිෂ්ට වූ ඥාණයකින් මේ කතා කරන්නේ. කරුණු සහිතව කතා කරන්නේ. ප්‍රාතිහාරේ සහිතව කතා කරන්නේ. මේ නිකං කියන්නන් වාලේ කතා කරගෙන ගියපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් බලල තමයි එවැනි ධර්මයක් දේශනා කරන්නේ. අන්නේ ධර්මයේ අහනකොට ඒ අසන්නා වූ ධර්මයට අපේ කැමැත්තක් ඇති වෙන්න වාසනාවක් නැත්තම් ඒ ධර්මයේ කෙරේ ගැටුණු ගැටිච්ච වෙලාව ඉඳලා එයාට ඒ ධර්මයේ පිහිටන්නේ නැහැ. අන්නේ එකයි ඒකේ තියෙන අවාසනාව ධර්මයේ ගැටිච්ච අයට. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. දැන් නුවණින් මෙනෙහි කරනවා කියන එක අපිට පිළිතලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේ නුවණින් මෙනෙහි කිරීම කරන්න පුළුවන්. උන්වහන්සේ පෙන්වා දෙනවා කායානුපස්සනාව වඩන්න කිව්වා. කය ගැන නුවණින් විමසීමස බලන්න කිව්වා. මේ මලකුණක් දිහා ජීවිතේ බැලුවොත් අපි ඒ මලකුණ දිහා බලද්දී මලකුණ කුණු වෙලා පොළොවට පස් වෙලා යන ආකාරය බලලා තමන්ගේ ජීවිතයට ගලප ගන්න කිව්වා. මේ විදිහම තමයි මේ ශරීරය. ඇත්තම දැන් අපේ ශරීරයේ අපි මේ ඔක්කොම කරන්නේ මේ විඥානය නිසානේ. මේ ආයුෂයි විඥානයයි මේ ශරීරයේ තියෙන රස්නිගතියයි නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක එතනම වැටිලා කුණු වෙනවනේ. මේ ශරීරය එතනම වැටිලා කුණු වෙනවා. එහෙනම් මේ ශරීරය අපි මේ හැමදේම කතා කරන්නේ, හැමදේම කියන්නේ කරන්නේ මේ කරුණු තුනක් රැඳිලා තියෙනකන්. මොනවද ඒ තුන? ආශ්‍යත්, උනුසුමත්, විඥානය. මේ තුන මේ ශරීරයෙන් පිටවෙච්ච ගමන් මේක කුණු වෙලා වැටෙන ශරීරයක්. එතකොට ඒක මේ අපි කිව්වත් නැතත් තියෙන එකක්. දැන් අපි දුක ගැන කතා කරනවා. සමහරු හරි බයයි. මාර්ගඵල ලබන්න කියනවලු. අන්න ඥානানন্দ මාර්ගඵල ලබන්න කියනවා. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක පැතුරුනහම මේ කාගේ බණක් කියලාද? ඥානানন্দ අන්න මාර්ගඵල ලබන්න කියනවා. මේ හිතලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කියලා නෙමෙයි. අර මම සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ සතර සතිපට්ඨාන ධර්මයන් මනාවකට හත් අවුරුද්දක් වැඩියෝ. හත් අවුරුද්දේ අඩු කරන් ගිහලා කියනවා දවස් 7ක් වැඩුවොත් ඒ කෙනා මේ ධර්මය අවබෝධ කරනවා. ඉතින් මම ඒ නිසා මේ පොතට දැම්ම නම එයමා නිවන්සුව බෝධ ආන්න. එයමා නිවන්සුව බෝධුරු නොවේලු. දැන් හිතාගෙන ඉන්නේ මම හදලා කියනවා කියලා. ඒ මම හදලා කියනවා නෙමෙයි මේවා. බුදුරජාණන් වහන්සේ අපට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විශිෂ්ටෝ ඥාණයෙන්. උන්වහන්සේ විශිෂ්ට ඥාණයකින් මේ ධර්මයේ දේශනා කළේ. විශිෂ්ට ඥාණයක් උපදවාගෙන උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කරුණු සහිතව. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ප්‍රාතිහාරේ සහිතව. මේ ධර්මයේ නුවණින් විමසන එක්කිනා එයාට හරියටම මේ කයේ ස්වභාවය ගැන සිත පිහිටියොත්, එයාගේ වාසනාව නෙමෙයිද ඒක? හරියටම සතර සතිපට්ඨානෙ සිත පිහිටියොත් එදාට අපේ වාසනාව. ඒ මොකද හේතුව? සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටියොත් චතුරාරි සත්‍ය අවබෝධයට පාර හැදෙනවා. ඇයි බොජ්ජංග ධර්ම වැඩින්නේ එතකොට? එතකොට බොජ්ජංග කියලා කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධ කරන අංග. ඒ බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒතර සති. සති කීවේ සතර සතිපට්ඨානේ. ඒ සතර සතිපට්ඨානේ තුල මනාකොට සීය පිහිටන්න නම් එයාට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕනේ කලින්ම සම්මාදිට්ඨිය ඕනේ. සම්මාදිට්ඨිය තිබුණොත් තමයි පුළුවන් වෙන්නේ. මොකද සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි සම්මා සති වඩන්නේ. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨානේ. ඒතර සම්මා සතියට එන්න නම් සම්මා දිට්ඨිය තියෙන කෙනා නුවණින් විමසන්න ඕනේ. සම්මා දිට්ඨිය කිව්වේ මොකද්ද? චතුරාරි සත්‍ය ගැන තිබෙන අවබෝධ ඥානෙ. දුක්ඛේ ඥානං, දුක ගැන ඇති අවබෝධය. දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක් නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දැන් ඔන්න අපි දුක ගැන අපි කතා කරන්නේ නැහැ කියමු. දැන් ඔන්න දුක ගැන අපි කතා කරන්න ගිහලා ලොකු විරෝධයක් ආවා කියමු. දුක ගැන කතා කිරීම තහනම්. තහනම් වචනේ දුක. දැන් කතා කරන්නේ නැහැ අපි. හරි, දුක ගැන අපි කතා කරන්නේ නැහැ. දැන් දුක නැතු යනවාද? ජාති, ජරා, මරණ, සූඛි, වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම්, උපායාස, පංච උපාදානස්කන්ධ දුක. දැන් දුක ගැන කතා නොකිරීම හේතුවෙන් ඒක නැතු යනවාද? ඒ දුක හට ගන්න හේතුව ගැන කතා නොකිරීමෙන් ඒ හේතු ප්‍රහාණය වෙනවාද? ඒක යන්තම්වත් දැනගන්න තියෙන අවස්ථාවක් නැතු යනවා. එච්චරයි වෙන්නේ. දැන් අපි ගත්තොත් මේ සමාජයේ අවුරුදු ගණනාවක් දුක ගැන කතා කළේ නැහැ. මේක හංගන්න බලනවා. මේ ලෝකෙ වහන්න බෑ කවදාවත් දුක. මේ ලෝකෙ කවදාවත් වහන්න බෑ දුක. මේ ලෝකෙ කවදාවත් වහන්න බෑ දුක්ඛ සමුදය. ඒ මොකද හේතුව? සාමාන්‍ය සත්‍යය තුළ තියෙන ওই දෙක තමයි. එතකොට මේ දුක්ඛ නිරෝධය කියන්නේ සාක්ෂාත් කළ යුතු ධර්මතාවයක්. මොකද ඒ දුක හට ගන්නා හේතු නැති වී ගියොත් දුක නැති වෙලා යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක වහන්න බෑ. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කතා නොකර හිටියොත් කවුරුවත් දන්නේ නැහැ. දැන් මොන දුක තියෙනවා? දැන් දුක නැති කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ මොකද යා කරන්නේ? බාහිර ලෝකෙන් ඉල්ලනවා. අනේ මගේ දුක නැති කරලා දෙන්න. අනේ මගේ දුක නැති කරලා දෙන්න. අනේ මට ජාති ජරා මරණ ලැබෙන්න එපා. අනේ මට කායික දුක් එපා අනේ මට මානසික දුක් එපා අනේ මට දුක් දුම්නස් එපා අනේ අපට දුකක් කරදරයක් කනගාටුවක් ශෝකයක් පසුතැවිල්ලක් කිසි දවසක ඇති වෙන්න එපා මේ පතනවා කෙලවරක් නැතුව මේ පතන්නේ අවබෝධ කළ යුතු එකක් නමුත් මේ අවබෝධ කළ යුතු දේ අපි මුළු ජීවිත කාලේ පුරාම පැතුවත් ලැබෙන්නේ නැහැ මොකද හේතුව ඒක ප්‍රාර්ථනාවෙන් වෙනස් කරන්න බෑ ප්‍රාර්ථනාවකින් වෙනස් කරන්න බෑ ඒකට හේතුවම වෙනස් වෙන්න ඕනේ ඵලය වෙනස් වෙන්න නම් සම්මාදිට්ඨිය ඇති එක්කෙනා ওই ටික අවබෝධ කර ගන්නවා හේතුව වෙනස් වුණොත් තමයි ඵලය වෙනස් වෙන්නේ හේතුව නිරුද්ධ වුණොත් තමයි ඵලය නිරුද්ධ වෙන්නේ මේක තමයි මනුස්ස ජීවිතේ අපිට ලබා ගන්න තියෙන ලොකුම වාසනාව ලොකුම පිහිට අන්නේ මේ හේතුව වෙනස් වුණොත් ඵලය වෙනස් වෙනවා හේතුව නිරුද්ධ වුණොත් ඵලය නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ධර්මතාවය අපි අඳුනා ගත්තනම් අපි අවබෝධ කරගත්තනම් අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අපිට දුක කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ දුක හටගන්න හේතු වෙච්ච කරුණු තේරුම් ගන්න පුළුවන් දුක නිරුද්ධ වීම ගැන තේරුම් ගන්න පුළුවන් දැන් බලන්න මේ ලෝක සත්‍යය නිවන කියන වචනේ දන්නේ නැතුව කොච්චර දුක් විඳිනවද කියලා නිවන කියන අර්ථය දන්නේ නැතුව දැන් ඔන්න බලන්න සාමාන්‍යයෙන් අපු ගම ඔන්න මේ ලෝකේ වැඩිපුර මේ නිවන විමුක්තිය පතාගෙන ඉන්න කෝටි සංඛ්‍යාත ජනකායක් ඉන්නේ ඉන්දියාවේ අදත් මේ පසුගිය දවස්වල අලහබාත් කියන නගරේ සංගම් කියන තැන ඒ කියන්නේ යමුනා ගංගා සරස්වති කියන ගංගා තුන එකතු වෙන තැන එතන ඉස්සර බුදුරජාන් වහන්සේගේ කාලේ ධර්මයේ පැතුරූප තැන තියෙන දැන් සංගම් කියලා කියනවා දැන් එතන පසුගිය දවස්වල තිබුණ කුම්භ මේලා කියලා උත්සවයක් මේකේ දුකින් නිදහස් වීම පිණිස අකුසල් ප්‍රහාණය කිරීම පිණිස සිත පිරිසිදු කිරීම පිණිස කෝටි දෙකක් ජනතාව කෝටි දෙකක් කියන්නේ මිලියන 20ක් මිලියන 20ක් ජනතාව මේ සීතලේ ගැහෙනවා නිකන් වතුර අල්ලන්න බෑ මේකට පැන්නා අර ගඟට පැන්නා පැනලා හුස්ම හිර කරගෙන වතුර ඉන්නලා පොඩ්ඩක් උඩට ආවා සීතලේ ගැහියේ ගොඩාව දැන් හරි හරි ඉතින් දැන් දුකෙන් නිදහස් දැන් බලන්න මේ මාර්ගයක් නැතිවීම දැන් වැහුන්නේ නැද්ද මාර්ගය ආර්යස්ථානික මාර්ගය ආර්යස්ථානික මාර්ගය වෙහිලා ධර්මයේ කතා නොකරන ඕනෑම තැනක ආර්යස්ථානික මාර්ගය වෙහිලා යනවා ආර්යස්ථානික මාර්ගය කතා කරන්නේ ඊට පස්සේ කතා කරන්නේ කියන ඕකෝ නෙමෙයි කියන ප්‍රශ්නේ ඕක නෙමෙයි කියනවා ඕක නෙමෙයි ප්‍රශ්නේ කියනවා මේ ප්‍රශ්නේ තමයි කියනවා අපිට මේක නෙමෙයි ප්‍රශ්නේ චතුරාර්ය සත්‍ය අවබෝධෙන්නේ මේ ප්‍රශ්නේ කියනවා මේ මිනිසුන් රස්සාවල් නැහැ. රස්සාවල් ඕනේ. කන්න නැහැ. කන්න ඕනේ. වතුර නැහැ. වතුර ඕනේ. ඇඳුම් නැහැ. ඇඳුම් ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිස ගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ උපමාවත්තිකාර අනිත් කතාවල ඔක්කොම යට යන්නේ නැද්ද? බලන්න එතකොට බුදුරජාණන් වහන්සේට කොච්චර ඕනකමක් තියෙනවද මේ මිනිස්යාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේත් ඒකමයි මේ ධර්මයේ පතුරුගෙන යන්න කිව්වේ. මහණෙනි මේ දේශේත භික්ඛවේ ධම්මං. මහණෙනි ඔබ ගිහින් මේ ධර්මයේ දේශනා කරන්න ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසන කල්යාණං. මේ ධර්මයේ පටන් ගැනීමත් සුන්දරයි මෙදත් සුන්දරයි මේකේ අවසානය සුන්දරයි මේකේ අවසානයක් තියෙනවා දැන් අපි ගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ ධර්මයේ ආරම්භයෙන් පටන් අරගත්ත අවසානයක් උනේ නැද්ද රහතන් වහන්සේ ලොක්කෝ මේ ධර්මයේ අවසානය දැකපු අයනේ ඒ ධර්මය අනුගමනය කරලා ඒ ධර්මයේ සම්පූර්ණ කරලා ඒ ධර්මයේ සාක්ෂාත් කරලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවසන් කළා මේ ජීවිතේම කලේ නැද්ද ඔක්කොම දේවල් ටික සීලම දේවල් එක ජීවිතයක කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර්ථ සහිත පැහැදිලි වචන ඇති පැහැදිලි අර්ථ ඇති මේ නිවන් මඟ කියාගෙන යන්න කිව්වා. ඉතින් ඒ රහතන් වහන්සේලා එකල වැඩ සිටියේ මේ ධර්මය කියාගෙන ගියා. එතකොට මිනිස්සුන්ට එතකොටයි මිනිස්සුන්ට කල්පනාවක් ආවේ. මිනිස්සුන්ගේ හිතට පැහැදීමක් ආවේ. අනේ අපි මේ ගමන් කරන්න කෙලවරක් නැති සංසාරයක නේද මේ ජීවිතේදී අපි ධර්මයට ආවේ නැත්තම් අපි අමාරු වෙටෙනවා නේද මේ ජීවිතේදී අපි ශ්‍රද්ධාවට නොපැමුණොත් අපිට පිහිටක් නෑ නේද මේ පිහිට ඇති කරගන්න ඕනේ තමා විසින් නේද දැන් බලන්න හිතන සිහිය අනේ මං වෙනින් ඔයා සිහිය පද්දවනවද කියලා පුළුවන්ද කරන්න අනේ මට අකුසල් හතරක් තියෙනවා ඔයා වීරිය ගන්නවද ඒක නැති වෙන්න පුළුවන්ද කරන්න ඒක බෑ කරන්න අනේ මට සමාධිය ඇති වෙන්න කියලා ඔයා පතනවද පුළුවන්ද බෑ තව කෙනෙකුට තව කෙනෙක් තුල සිහිය උපදවන්න බෑ ඒක තමන්ම උපදව ගන්න ඕනේ සීලේ තමන්ම උපදව ගන්න ඕනේ ප්‍රඥාව තමන්ම උපදව ගන්න ඕනේ මේ නූනින් විමසීම මේ තාත්තගෙන් පුතාට ලැබෙන එකක් නෙවෙයි ගුරුනාංශයෙන් ගෝලයාට ලැබෙන එකක් නෙවෙයි ඒක ලැබෙන්නේ ප්‍රඥාව උපතින්ම පිළිහිටලා තියෙන කෙනාට විතරයි නුවණ උපතින්ම පිළිහිටලා තියෙන කෙනාට විතරයි ඒක ලැබෙන්නේ එතකොට නුවණ උපතින්ම පිළිහිටලා තියෙනවද කියලා Tamanට හොයන්න බෑ දැන් බලන්න දැන් මේ කේමාබිසවට අහුනේ නෑනේ ඒක නමුත් ත්‍යාගී උපතින් පිළිහිටලා තිබිච්ච නුවණ එක පාට අවදි වුණා අර දර්ශනෙත් එක්ක එතකොට මාගන්ධිය බ්‍රාහ්මණයාට මාගන්ධිය බැමිනියට උපතින් පිළිහිටලා තිබිච්ච නුවණ අර බුදුරජාණන් වහන්සේ ශාරීරිය ගැන කරන ප්‍රකාශත් එක්කම එකපාරට ඒ ගැන නුවණින් හිතන්න පටන් ගත්තා එහෙමනම් අපට පැහැදිලිව පේනවා මේ නුවණින් කල්පනා කිරීමේ වාසනාව අපි තුල තියෙනවා නම් මේ අපි එක එක්කෙනා තුල වෙන් වශයෙන් අපි එක එක්කෙනා තුල තනියම තම තමන් තුල නුවණින් විමසීම කියන එක පිළිටන්න ඕනේ එසේ පිළිටලා තිබීමෙන් තමයි අපිට ඒක අවබෝධ වෙන්න ධර්මයේ අවබෝධ වෙන්න පටන් ගන්නෙ එහෙම නැත්තම් මේක අවබෝධ කරගන්න බෑ එතකොට බලන්න මේ වාසනාව අපිට තියෙන්න ඕනේ ඒ වාසනාව ඩෝමනා කරන ධර්මයේ ලෝකේ තියෙනවා ඒ තියෙන ධර්මයේ අපිට මුණ ගැහෙන්න ඕනේ අන්න එතකොට තමයි අපිට නුවණින් විමසීම තියෙනවා නම් අපි මේක අවබෝධ කරගන්න හැබැයි මේකට ඕමනා කරන්නේ බුද්ධිමත් බව අපි ඉබේ පහළ වෙනකන් හිටියොත් කිසි දවසක ඒක ඉබේ පහළ වෙන්නේ නෑ ශ්‍රද්ධාව කියන එක කවදාවත් ඉබේ පහළ වෙන්නේ නෑ නුවණින් විමසීම කියන එක ඉබේ පහළ වෙන්නේ නෑ වීරිය කියන එක ඉබේ පහළ වෙන්නේ නෑ හැමතිස්සෙම අපිට පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න අපි මේ සිත හසුරවන්න ඕනේ හරකෙක් දක්වනවා වගේ කියලා දැන් ඔන්න හරකෙක් ඉන්නවා දැන් හරකා අපි අරගෙන යනවා මේ නිල් ගොයම තියෙන පටු පාරක අපි හරක් පැටිය අරගෙන යනවා මේ දෙපැත්ත හොඳට නිල් පාටට ගොයම වැඩිලා තියෙනවා දැන් හරකගේ හිත යන්නේ කොහෙටද ගොයමට නමුත් දැන් හරකා දැන් යනවා දැන් අපේ ප්‍රමාදී දුටු දැන් මොකද වෙන්නේ හරකට හරකා ගොයමට කට දානවා දැන් එතකොට දැන් මේ හරක දමනය කරන්න මොකද යා කරන්න ඕනේ ඒ වගේ අවස්ථාවක හරකට තරවටු කරන්න ඕනේ හරකට රිදෙන්න ගහන්න ඕනේ එතකොට තමයි මේ හරක ඒ ගුටිය කාල මතක තියාගෙන ඔන්න ආයි පොඩ්ඩක් යනවා ආයි හරකට අමතක වෙනවා ආයි හරකට යනවා මේ විදිහට තමයි අපි යන්නේ එතකොට සිහි නුවණ තියෙන එක්කෙනා අර හරකට ගහනවා වගේ ධර්මයෙන් හැමතිස්සෙම අවවාද කරගන්නවා තමන්ගේ ජීවිතේට තමන්ගේ ජීවිතයට ධර්මයෙන් අවවාද කර ගන්නවා ධර්මයෙන් අවවාද කර ගැනීමට නම් තමන්ට තියෙන්න ඕනේ මොකද්ද ධර්මයේ ඇසූ බව ධර්මය අහලා තිබුණේ නැත්නම් ඒ ධර්මයේ කෙරෙහි සිහිය පිහිටලා තිබුණේ නැත්නම් ඒ ධර්මයේ නුවණින් කල්පනා කරලා තිබුණේ නැත්නම් ඒ ධර්මයේ තමන්ගේ සිතට යන්නේ නැහැ සිහි කරගන්න බෑ සිහි කරගන්න බෑ හොඳට මතක තියාගන්න ඔබේ සිතේ හට ගන්නවා නම් අකුසල් කවුරුවත් ඒ අකුසල් ප්‍රහාණය කරන්න එන්නේ නැහැ. ඔබේ කයේ හට ගන්නවා නම් අකුසල් දුස්සීල බවකින් හට ගන්නවා නම් අකුසල් ඒ දුස්සීල බව ප්‍රහාණය කරන්න කවුරුවත් ඉන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිවීමෙන් හට ගන්නවා නම් අකුසල් ඒ අකුසල් ප්‍රහාණය කරන්න කවුරුවත්තින්නේ නෑ. වීරිය හීනකමින් හට ගන්නවා නම් අකුසල්. ඒ අකුසල් ප්‍රහාණය කරන්න කවුරුවත්තින්නේ නෑ. සිහිය නැතිකමින් හට ගන්නවා නම් අකුසල්. ඒව නැති කරන්න කවුරුවත්තින්නේ නෑ. ඒනම් කවුද කරන්න ඕනේ? තමන් සිහියෙන් නුවණින් දකින්න ඕනේ මේවා අකුසල්. මේවා තමන්ට අයහපත පිණිස දුක් පිණිස පවතිනවා. මේවා හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේ ගැන අවබෝධයෙන්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මමම මේවා හිත හිත නැති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ. දැන් එයා ඒ අකුසල් දැක්කට පස්සේ තමන්ගේ හිතේ මේ අකුසල් තියෙනවා. තමන්ගේ වචනේ මේ අකුසල් කෙරෙනවා. තමන්ගේ කයේ මේ අකුසල් සිද්ධ වෙනවා කියලා එයා තේරුම් ගන්නේ අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ගැන ඇතිවෙන ශ්‍රද්ධාව මතයි. ඒ ශ්‍රද්ධාව තමයි එයාගේ කණ්ණාඩිය. ඒ සීලය තමයි එයාගේ කණ්ණාඩිය. සෝතාපට්ටි අංග හතර තමයි එයාගේ කණ්ණාඩිය. සෝතාපට්ටි අංග හතර මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් ඉන්නවා. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් ඉන්නවා. ආරි මහා සංඝරත්නය කෙරෙහි නොසෙලෙන පැහැදීමෙන් ඉන්නවා. ඔව්, ආරිකාන්ත සීලයේ පංච සීලයේ නුකඩකොට ආරක්ෂා කරනවා. මේක හැමතිස්සෙම මෙයා විමසීමස බලනවා. මගේ ශ්‍රද්ධාව තියෙනවද? මගේ සීලය තියෙනවද? නුවණින් විමසීමස හැමතිස්සෙම නුවණින් විමසීමස බලනවා. ඒක මෙයාගේ සෝතාපට්ටි අංග. මේ තුල නුවණින් විමසීමස බල බලා මෙයා මොකද කරන්නේ? අඩුපාඩු සිදු වෙනකොට ඒ අඩුපාඩු කණ්ණාඩිය ළඟට යන්න ඕනේ නැන්නේ. අඩුපාඩු ඇති වෙන්නේ නැත්තම්, අඩුපාඩු ඇති වෙන්නේ නැත්තම් කණ්ණාඩියක් ඕනෙම නැහැ. අඩුපාඩු නැතිව ලස්සනට ඉන්න කැමති එක්කෙනා හැමදේම කණ්ණාඩියක් හැමතිස්සෙම කණ්ණාඩිය ළඟ තියාගෙන ඉන්නවා. මම දැකලා තියෙනවා සමහර පර්ස් එක ඇතුලේ කණ්ණාඩිය දාගෙන ඉන්නවා. මේ මොකද හේතුව? එයා ලස්සනට ඉන්න කැමති. එහෙනම් ලස්සනට ඉන්න කැමති නිසා තමයි එයා හැමතිස්සෙම එයා ළඟ කණ්ණාඩියක් තියාගෙන ඉන්නේ. එහෙනම් අපි ලස්සනට ඉන්න කැමති නම් මේ ජීවිතය තුළ අපිට තියෙන්න ඕනේ දහම් කණ්ණාඩිය. ඒ කණ්ණාඩිය තමයි තෙරුවන් කෙරෙහි ඇති නොසෙල්ලෙන පැහැදීමයි. ඔව්, පිරිසිදු සීලය. එතකොට අපි ළඟ තියෙනවා ශ්‍රද්ධා බීජ. ඊළඟට සීල වැස්ස. ඒකෙන් තමයි මේ ශ්‍රද්ධා බීජ තෙමෙන්නේ. එතකොට මේ සීලය කියන එක නැත්තම් ඒ ශ්‍රද්ධාව කියන එක වේලිච්ච එකක්. වැඩේද ඒක? ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය බවට පත් වෙලා පෙඟිලා වැඩෙන්න නම් සීලය කියන එක ඌමනයි. එතකොට ගිහි ජීවිතයේ ගත කරන ඔබටත් පැවිදි ජීවිතයේ ගත කරන පැවිදි අයටත් ඕනෑම කෙනෙකුට මේ මූලික සෝතාපට්ටි අංග උපකාර වෙනවා. ඒවයින් තුරව මේ ධර්මමාර්ගයේ වඩන්න පුළුවන්කමක් නැහැ. එතකොට මොකද කරන්නේ? යන්නේ ඒ තුල තමයි බලන්නේ. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ජීවිතය ගැන දුටු ආකාරය. උන්වහන්සේ ජීවිතය බැලූ ආකාරය. උන්වහන්සේ කායානුපස්සනාව දියුණු කරපු ආකාරය. උන්වහන්සේ සතිපට්ඨානෙ වඩපු ආකාරය බලද්දි බලන්න අපිට කොයිතරම් සන්තෝෂ වෙන්න පුළුවන්ද? අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දියුණු වුණ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේවද සාරිපුත්ත මහරහතන් වහන්සේ මොනතරම් නිර්මල සිතකින්ද වාසය කළා තියෙන්නේ? මොනතරම් නිකෙලෙස් සිතකින්ද වාසය කළා තියෙන්නේ? දැන් බලන්න මේ වගේ ඒ උත්තමයන් වහන්සේලා අපිට බැරිද මේ හිත පුරාම සංගන්තරණම් ගච්ඡාමි කියලා සරණ යන්න? ඕනතරම් පුළුවන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද, නන්ද, රාහුල, මහා කච්චායන ආදී මහරහතන් වහන්සේලා, ඒ උත්තමයන් වහන්සේලා සියලු දෙනාම මේ සිත දමණය කළා. සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවා ගත්තා. සප්ත බුද්ධංග ධර්මයන් දියුණු කරගත්තා. රාග දේශ මොහ ප්‍රහාණය කළා. ජීවිතය යථාර්ථය අවබෝධ කළා. අවබෝධ කළ යුතු දුක පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ප්‍රහාණය කළ යුතු දුකේ හේතුව පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය කළා. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කළා. ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වශයෙන් ප්‍රගුණ කරගත්තා. ඉතින් මේ ඔක්කොම උන්වහන්සේලා තුල තිබුණා. දැන් අප තුල තැති පිහිටලා. නමුත් අපි මේකට යෙදෙන්නේ නැති නිසා, නුවණින් විමසන්නේ නැති නිසා, අපි ප්‍රමාද වෙන නිසාම අපිට ඒක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අමතිස්සේම දේශනා කළේ. අමතිස්සේම දේශනා කළේ උන්වහන්සේ එක තැනක දේශනා කළා, මාගේ මේ ධර්මය එක වචනයකින් කියන්න පුළුවන් කියලා. මොකක්ද මේ වචනේ? අප්‍රමාදී. බලන්න හිතන්නේ නැති එක වචනයක් නේ අපි කවුරුත්. එක වචනයකින් කියන්න පුළුවන් කියලා මේ ධර්මයේ. අප්‍රමාදී. අප්‍රමාදී කියන්නේ කැපවීම. කැපවීම. කැපවීම මත තමයි සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙකුට ශ්‍රද්ධාවෙන් වැඩෙන්න පුළුවන් වෙන්නේ. අපිට තියෙනවා මේ ජීවිතය දිනු කරගන්න පැති කීපයක්. එකක් තමයි අපි ශ්‍රද්ධාව දිනු කරගන්න ඕනේ. ඒකට කියනවා ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. ඊළඟ එක සීලේ දිනු කරගන්න ඕනේ. ඒකට කියනවා සීලයෙන් වැඩෙනවා. දහම් දෙනුම දිනු කරගන්න ඕනේ. ඒකට කියනවා ශ්‍රුතයෙන් වැඩෙනවා. දන් දීම හොඳට පුරුදු කරලා ඒක දිනු කරගන්න ඕනේ. ඒකට කියනවා ත්‍යාගයෙන් වැඩෙනවා. නුවණින් විමසීම දිනු කරන්න ඕනේ. ඒකට කියනවා ප්‍රඥාවෙන් වැඩෙනවා. මෙන්න මේ සීක බල පහ පිළිතලා අපි මේ කරුණු වලින් වැඩෙන්න පටන් ගත්තොත්, අපි දිනු වෙන්න පටන් ගත්තොත්, අන්න ක්‍රමක්‍රමයෙන් අපේ ජීවිතේ ආනුභාව සම්පන්න වෙනවා. ක්‍රමක්‍රමයෙන් අපේ ජීවිතේ සෝභා සම්පන්න වෙනවා. එතකොට සෝභා සම්පන්න වෙන්නේ රූපෙන්ද? රූපෙන් නෙමෙයි. රූපෙන් හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ රූපෙන් කොහෙත්ම හොයන්න බැරි. ලකුණ්ඨ බද්දිය කියලා රාතන් වහන්සේ නමක් හිටියා. කුදුයි. රූපෙ ලස්සන නෑ. සමහර ස්වාමීන් වහන්සේලා යන ගමන් කණින් හොල්ලගෙන යනවා මෙහෙම. ඒ මොකද හේතුව? ගහර විකට වගේ තත්ත්වෙට සමහරු සැලකුවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. දැකලා දවසක් කියනවා මේ ලකුණ්ඨ බද්දිය කැමති තා ප්‍රථම ධ්‍යානෙන් වාසය කරන්න පුළුවන්. කැමති තා දෙවෙනි ධ්‍යානෙන් වාසය කරන්න පුළුවන්. කැමති තා තුන්වෙනි ධ්‍යානෙන් වාසය කරන්න පුළුවන්. කැමති තා හතරවෙනි ධ්‍යානෙන් වාසය කරන්න පුළුවන්. කැමති තා අරූප සමාපatti වලින් වාසය කරන්න පුළුවන්. නිරෝධ සමාපත්තියෙන් සමාදින්න පුළුවන්. මේ ලකුණ්ඨ බද්දිය මහානුභව සම්පන්නයි. අන්නේදයි උන්වහන්සේගේ කණින් හොල්ලපුවයි ඉරිවට ලගියේ. ඒ මොකද හේතුව? ඒ දැක්කම කවදාවත් හොයන්න බෑ. මෙහෙම කෙනෙක් දැයි උන්වහන්සේ කියාගෙන යනවා දැමෝටම. උන්වහන්සේගේ කණින් හෙල්ලුවා කියන උන්වහන්සේ අනේ මගේ කණින් හොල්ලන්න දෙපා මම රහත්. එහෙම කිව්වද? නෑ. උන්වහන්සේගේ කණින් හොල්ලනකොට උන්වහන්සේ මොකද කරන්නේ? අනේ කරබාගෙන hina වෙනවා. එතකොට බලන්න මේ එහෙනම් මේක වැඩෙන්නේ කොහොමද? අභ්‍යන්තර. ඒ වැඩුණාම සීලේ වැඩෙනවා. එතකොට තමන්ගේ කයින් කාටවත් හිංසාවක් කරන්න යන්නේ නැහැ. කාගේ දෙයක්වත් හොරකම් කරන්නේ නැහැ. තමන්ගේ ශරීරේ රැක ගන්නවා. බ්‍රහ්මචාරි වෙ ඉන්නවා. ධර්ම වැඩෙනකොට වෙන දේවල් මේ. බොරු කියන්න යන්නේ නැහැ. කේලම් කියන්න යන්නේ නැහැ. පරස වචන කියන්න යන්නේ නැහැ. නිකං කතා කර කර ඉන්නේ නැහැ. අපිට තියෙන එක නෙමෙයි නිකං කතා නොකර ඉන්න බෑ. අතන තියෙන නිකං කතා කර කර ඉන්නේ නැහැ. දැන් අපි විවේකයක් දීව ගමන් කතා නොකර ඉන්න බෑ. දැන් බලන්න වෙනස. ඊට පස්සේ මොකද වෙන්නේ? කතා නොකර ඉන්නත් බෑ. කතා කරන්න ඕනේ. දැන් නලියනවා. දැන් මේ විවේකී ආපු ගමන් දැන් කතා කරන්න. එතකොට තේරුම් ගන්න සීයෙන් ඉඳලා මේ වචනේ අසංවර වෙලාද තියෙන්නේ. සීයෙන් ඉඳලා තමයි කල්පනා කරන්න මගේ වචනේ අසංවර වෙලාද තියෙන්නේ. මට මේ වචනේ පාලනය කරන්න බැරිද? මට නිස්සබ්ද වෙන්න බැරිද? දැන් තමන්ම තමන් ගැන විමසන්න. දැන් ළඟ ඉන්න එක්කෙනත් එක්ක කතා කරන්න හිතෙනවා. එක එකව හිතන මතක් වෙනවා. ඒ මතක් කිරීම කතා කරන්න හිතෙනවා. ඊරවස කල්පනා කරන්නේ මේ මගේ හිත ඇවිස්සිනවා කතා කරන්න. මම කතා කරන්න ඕනද? අන්න එහෙම නෝනින් විමසනකොට ඔන්න නිස්සබ්දව ඉන්න පුරුදු වෙනවා. එතකොට තමයි වචනේ දමණය වෙන්නේ. මේ වගේ නෝනින් සිත සිතා සිහි කර කර දමණය වෙනකොට ඒ ජීවිතේ ලෝකෙට පේන්නේ නැති වුණාට කමක් නැහැ. තමන්ට තමන්ව පේනවා නම් ඇතිනේ. ලෝකෙට තමන්ව පෙන්ව ගන්න ඕනේ නැහැ. තමන්ට තමන්ව පේනවා නම් ඇති. තමන්ට තමන්ව පෙනෙද්දි පේන්නේ අඩුපාඩු ගොඩක් නම් අන්න තමන් ඉක්මන්ට ඉක්මන්ට ගොඩ වෙන්න ඕනේ මේකෙන්. අපිට ලෝකෙටම තමන්ව හංගන්න පුළුවන්. නමුත් තමන්ට තමන්ව හංගන්න බෑ. ඒ නිසා තමන්ට තමන්ව බලද්දී අඩුපාඩු පේන්නේ නැත්තම් නැත්තම් පේනවා නම් අඩුපාඩු. ඒව තමන්ට පුළුවන් නම් වීරියෙන් සිහියෙන් නුවණින් හදාගන්න. ඔන්න ටික ටික තමන් බේරෙනවා. ඉතින් ඒ නිසා අපි අද බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ ධර්ම සේනාධිපති වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගැන අපි කතා කළා. සතිපට්ඨාන භාවනාවේ ඇති වටිනාකම ගැන කතා කළා. සිහිනුවණ ගැන කතා කළා. ආරි සත්‍ය ගැන කතා කළා. අන්තිමට අපට තේරුණා මේ ඔක්කොම කරගන්න තියෙන්නේ තමන් විසින් තමාගේ වීරියෙන්මයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට තම තමන් තුළ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී දියුණු කර ගනිමින් තම තමන් තුළ සතර සතිපට්ඨාන ධර්මයන් පිහිටුවා ගනිමින් තම තමන් ධර්ම මාර්ගයේ දියුණු කර ගනිමින් මේ උතුම් ගෞතම බුදු සසුනේ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා කර ගනිත්වා. සාදු සාදු සා